మధ్యమ నికాయు మధ్యమ పన్నాసకు 2.4.6 అంగుళిమాల సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవాసావత్ ధియం విహరతి జేతవనే అనాథ పిండికస్ ఆరామే తేన కోపన సమయేన రాణ్యోపసేన దిస్స కోసలస్స విజితే చోరో అంగుళిమాలో నామ హోతి లుద్ధో లోహిత పాని హత పహతే నివిట్ఠో అదయా పన్నో పాన భూతేసు తేన గామాపి అగామా కథ నిగమాపి అనిగమా కథ జనపదాపి అజనపద కథ సో మనుస్సేవధిత్వా వధిత్వా అంగుళీనం మాలం ధారేతి అథ కో భగవా పుంబన్ సమయం నివాసిత్వా పత్తచీవరం ఆదాయ సావత్థిం పిండాయ పావిసి సావత్థియం పిండాయ చరిత్వా పంచాభత్తం పిండపాత పటికంతో సేనాసనం సంసామిత్వా పత్తచీవరం ఆదాయ ఏన చోరో అంగుళిమాలో తేనంధానమగ్గం పటిపంజి అద్ద సంసుఖో గోపాలక పశుపాలక కస్సక పథావిను భగవంతం యేన చోరో అంగుళిమాలో తేనంధానమగ్గం పటిపన్నం దిస్వాన్ భగవంతం ఏతదవోచు మా సమన ఏతం మగ్గం పటిపంజి ఏతస్మిన్ సమన మగ్గే చోరో అంగుళిమాలో నామ లుందో లోహిత పానీ హత పహతే నివిట్ఠో అదయా పన్నో పాన భూతేసు తేన గామాపి అగామా కథ నిగమాపి అనిగమా కథ జనపదాపి అజనపద కథ సో మనుస్సేవధిత్వా వధిత్వా అంగుళీనం మాలం ధారేతి ఏతం హి సమనమగ్గం దశపి పురిసా వీసతిం పి పురిసా తిన్ సంపి పురిసా చంతారి సంపి పురిసా పన్యా సంపి పురిసా సంహరిత్వా సంహరిత్వా పటిపంజంతి तेपि चोरस्य अंगुलिमालस्य हत्थत्तं गच्छन्तीति एवं बुद्धे भगवा तुम्हि भूतो अगमासि द्वितीयं पिखो गोपालका पशुपालका कस्सका पथाविनु भगवन्तं एतद् वोचुं मा समन एतं मग्गं पटिपञ्जि एतस्मिं समन मग्गे पेयाल हत्थत्थं गच्छन्तीति द्वितीयं पिखो भगवा तुन्हि भूतो अगमासि तृतीयं पिखो गोपालका पशुपालका कस्सका पथाविनु भगवन्तं एतद् वोचुं मा समन एतं मग्गं पटिपञ्जि एतस्मिं समन मग्गे चोरो अंगुलिमालो नाम लुन्दो लोहित पानी हत पहते निविंठो अदयापन्नो पान भूतेषु तेन गामापि अगामा कथा निगमापि अनिगमा कथा जनपदापि अजनपदा कथा सो मनुष्ये वधित्वा अंगुलीनं मालं धारेति एतं समन मग्गं दशपि पुरिसा वीसतिं पिपुरिसा तिं संपि पुरिसा चत्तारि संपि पुरिसा पञ्ञा संपि पुरिसा संहरित्वा संहरित्वा पटिपञ्जन्ति तेपि चोरस्य अंगुलिमालस्य हत्थत्तं गच्छन्तीति तृतीयं पिखो भगवा तुन्हि भूतो अगमासि अद्य साखो चोरो अंगुलिमालो भगवन्तं दूरतो आगच्छन्त्यं दिस्वानस्य एतद् वोचि अच्छरियं वत भो अभूतं वत भो इमं हि मग्गं दशपि पुरिसा वीसतिं पिपुरिसा तिं संपि पुरिसा चत्तारि संपि पुरिसा पञ्ञा संपि पुरिसा संहरित्वा संहरित्वा पटिपञ्जन्ति तेपि मम हत्थत्तं गच्छन्ति अथ च पनायं समनो एको अद्वितीयो पसैः मन्ये आगच्छति यन्नूनाहं इमं समनं जीवितावोरोपेयन्ति अथ खो चोरो अंगुलिमालो असि चम्मं गहित्वा धनुकलापं सन्नहित्वा भगवन्तं पिट्ठितो पिट्ठितो ठितो अनुबंधि। अथ को भगवा तथा रूपं इन्द्राभिसंखारं अभिंखासि यथा चोरो अंगुलिमालो भगवन्तं पकतिया गच्छन्तं सब्बत्थामेन गच्छन्तो न शक्कोति सम्पापुनितुम्। अथ को चोरस्य अंगुलिमालस्य एतदोऽसि अच्छर्यं वत भो अभूतं वत भो अहं हि पुंभे हत्थिं पिधावन्तं अनुपतित्वा गन्हामि अस्सं पिधावन्तं अनुपतित्वा गन्हामि रथं पिधावन्तं अनुपतित्वा गन्हामि मिगं पिधावन्तं अनुपतित्वा गन्हामि अथ च पनाहं इमं समनं पकतिया गच्छन्तं सब्बत्थामेन गच्छन्तो न शक्कोमि सम्पापुनिन्तुन्ति। ठितो भगवन्तं एतदवोच तिष्ठसमन तिष्ठसमनाति ठितोऽहं अंगुलिमाल त्वं च तिष्ठाति। अथ को चोरस्य अंगुलिमालस्य एतदोऽसि इमे को समना शक्यपुत्र्या सच्चवादिनो सच्चपटिन्या। अथ च पनायं समनो गच्छं येव समानो एव माह ठितोऽहं अंगुलिमाल त्वं च तिष्ठाति। यन्नूनाहं इमं समनं पुञ्छेयन्ति अथ को चोरो अंगुलिमालो भगवन्तं गाथाय अज्भासि गच्छं वदेसि समनठितं हि ममं च ब्रूसि ठितं अट्टितोति पुच्छामि तं समन एतमत्थं कथं ठितो त्वं अहमट्टितं हीति। ठितोऽहं अंगुलिमाल सब्बदा सब्बेषु भूतेषु निधाय दण्डं त्वं च पानेषु असंयतोऽसि तस्माठितोऽहं त्वमट्ठितोऽसीति। चिरसंवत मे महितो महेशि महावनं समनोऽयं पच्चुपादि सोऽं विरसापिपास पापं सुत्वान गाथं तव धम्मयुतं। इत्वेव चोरो असि आवुधं च සුබ්බේ පපාතේ නරකේ අන්වකාරි අවන්දිචර සුගතස්ස පාදේ තත්තේවනං පබ්බජ්ජං අයාචි බුද්ධෝචකෝ කාරුණිකෝ මහේසී යෝ සත්තා ලෝකස්ස සදේවකස්ස තමේහි භික්ඛුති තදා අවෝච ඒසෝ තස්ස අහු භික්ඛු භාවෝති අතකෝ භගවායස්මතා අංගුලිමාලේන පච්චා සමනේන යේන සාවත්ථිතේන චාරිකම් පක්කාමි අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන සාවත්ථින් තදවසරි තත්‍ර සුදම් භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස අන්තේ පුර ද්වාරේ මහා ජනකායෝ සන්නිපතිත්වා උච්චා සද්දෝ මහා සද්දෝ හෝති චෝරෝතේ දේව විජිතේ අංගුලිමාලෝ නාම ලුද්දෝ ලෝහිත පානී හත පහතේ නිවිට්ඨ අදයාපන්නෝ පානභූතේසු තේන ගාමාපි අගාමා කතා නිගමාපි අනිගමා කතා ජනපදාපි අජනපදා කතා සෝ මනුස්සේ වධිත්වා වධිත්වා අංගුලීනං මාලන්ධාරේති තං දේවෝ පටිසේධේතුති අතකෝ රාජා පසේන දී කෝසලෝ පංචමත්තේහි අස්ස සතේහි සාවත්ථියා නික්කමි දිවා දිවස්ස ඒනාරාමෝ තේන පායාසි යාවති කායානස්ස භූමි යානේන ගන්ත්වා යානා පච්චරහිත්වා පත්තිකෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදි ඒකමන්තං නිසින්නං කෝ රාජානං පසේන දින් කෝසලං භගවායේ තදෝච කින්නුතේ මහරාජ රාජාමාගධෝ සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ වේසාලිකාවාලිච් අඤ්ඤේවා පටිරාජානෝති නඛෝ මේ භන්තේ රාජා මාගධෝ සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ නපිවේ සාලිකාලිච්ඡවි नपि अन्ये पटिराजानु चोरो मे भन्ते विजिते अंगुलिमालो नाम लुंदो लोहित पानी हत पहते निविंठो अदया पन्नो पान भूतेसु तेन गामा पे अगामा कथा निगमा पे अनिगमा कथा जनपदा पे अजनपदा कथा सो मनुष्ये वधित्वा अंगुलीनं मालंधारेति ताहं भन्ते पटिसे धिस्सामीति सचेपन त्वं महाराज अंगुलिमालं पश्येयासि केशमस्सुं ओहारित्वा कासायानि वत्तानि अच्छादित्वा अगारस्मानगार्यं पम्बजितं विरतं पानातिपाता विरतं अदिन्नादाना विरतं मुसावादा एकभत्तिकं ब्रह्मचारिं शीलवन्तं कल्याणधम्मं किंतिनं करेयासीति अभिवादेयाम वामयं भन्ते पच्चुट्टेयाम वा आसनेन वा निमन्तेयाम अभिनिमन्तेयामपि नं चीवरपिण्डपातसेनासन गिलानपच्चय भेषज परिङ्खारेहि धम्मिकं वास खावरन गुत्तिं संविदहेयाम कुतोपनस्स भन्ते दुःशीलस्स पापधम्मस्स एव रूपो शीलसंयमो भविष्यतीति तेन कोपन समयेन आयस्मा अंगुलिमालो भगवतो अविदुरे निसिन्नो होति अथ को भगवा दक्षिणं बाहुं पंगहित्वा राजानं पसेन दिंकोसलं एतदोच एसो महाराज अंगुलिमालोति अथ खोरण्यो पसेन दिस्सकोसलस्स अहुदेव भयं अहुचंभितत्तं अहुलोमहंसो अथ को भगवा राजानं पसेन दिंकोसलं भीतं संविग्गं लोमहट्ठजातं विदित्वा राजानं पसेन दिंकोसलं एतदोच मा भाई महाराज मा भाई महाराज नथिते अतो भयंति अथ खोरण्यो पसेन दिस्स कोसलस्स यं अहोसि भयं वाचं भितत्त ත්තං වාලෝමහන්සෝවා සෝපටිප්පස්සම්භි අතකෝරාජා පසේනදීකෝසලෝ ඒනායස්මාංගොලිමාලෝ තේනුපසංකමි උපසංකමිත්වායස්මන්තං අංගොලිමාලං ඒතදෝච අයෝනු භන්තේ අංගොලිමාලෝති ඒවං මහාරාජාති කතංගොත්ත භන්තේ අයස්ස පිතා කතංගොත්තා මාතාති ගග්ගෝක මහාරාජ පිතා මන්තානී මාතාති අභිරමතු භන්තේ අයියෝ ගග්ගෝ මන්තානී පුත්තෝ අහමයියස්ස ගග්ගස්ස මන්තානී පුත්තස්ස උස්සුක්කං කරිසාමි චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චය භේසජ්ජ පරික්ඛාරානන්ති තේන කෝපන සමයේන ආයස්මා අංගුලිමාලෝ ආරඤ්ඤකෝති පින්ඩ පාතිකෝ පන්සකෝලිකෝ තෙචීවරිකෝ අතකෝආයස්මා අංගුලිමාලෝ රාජානම් පසේනදිං කෝසලං ඒතදෝච අලං මහාරාජ පරිපුන්නං මේති චීවරන්ති අතකෝ රාජා පසේනදී කෝසලෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ රාජා පසේනදී කෝසලෝ භගවන්තං ඒතදෝච අච්චරියම් භන්තේ අම්භූතම් භන්තේ යාවංචිදම් භන්තේ භගවා අදන්තානන්දමේතා අසන්තානං සමේතා අපරිනිම්බුතානම් පරිනිම්බාපේතා යංහි මයම් භන්තේ නාසක්ඛිම් හා දණ්ඩේන පිසත්තේන පිදමේතුං සෝ භගවතා අදණ්ඩේන අසත්තේනේව දන්තෝ හන්දච දානි මයම් භන්තේ ගච්ඡාමි බහුකිච්ඡාමයම් බහුකරණීයාති යස්ස දානි ත්වං මහරාජ කාලං මඤ්ඤසීති අතකෝ රාජා පසේනදී කෝසලෝ උත්ථායාසන භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා පක්කාමි අතකෝආයස්මාංගුලිමාලෝ පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්තිං පින්ඩාය පාවිසි අදදසාක ආයස්මා අංගුලිමාලෝ සාවත්තියං සපදානං පින්ඩාය චරමානු අඤ්ඤතරං ඉත්තිං මූල්හ ගබ්බං විඝාත ගබ්බං දිස්වානස්ස ඒතද හෝසි කිලිස්සන්තිවත භෝසත්තා කිලිස්සන්තිවත භෝසත්තාති අතකෝ ආයස්මා අංගුලිමාලෝ සාවත්තියං පින්ඩාය චරිත්වා පච්චාභත්තං පින්ඩපාත පටික්කන්තු යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝක ආයස්මා අංගුලිමාලෝ භගවන්තං ඒතද වෝච ඉදාහම් භන්තේ පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්තිං පින්ඩාය පාවිසිං අද්ද සංඛෝහම් භන්තේ සාවත්තියං සපදානං පින්ඩාය චරමානෝ අඤ්ඤතරං ඉත්තිං මූල්හ ගබ්බං විඝාත ගබ්බං දිස්වාන මේ තද හෝසි කිලිස්සන්තිවත භෝසත්තා කිලිස්සන්තිවත භෝසත්තාති තේන හිත්වං අංගුලිමාල යේන සා ඉත්ති තේනුපසංකම උපසංකමිත්වාතං ඉත්තිං ඒවං වදේහි යතහං භගිනි ජාතෝ නාභිජානාමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා තේන සංචේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති සෝහිනුන මේ භන්තේ සම්පජාන මුසාවාදෝ භවිස්සති මයාහි භන්තේ බහෝ සංචිච්ච පානා ජීවිතාවෝරෝපිතාති තේන හිත්වං අංගුලිමාල යේන සායිත්ති තේනුපසංකම උපසංකමිත්වාතං ඉත්තිං ඒවං වදේහි යතහම් භගිනි අරියාය ජාතියා ජාත නාභිජානාමි සංචිත් චපානං ජීවිතාවෝරෝපේතා තේන සංචේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති ඒවං භන්තේති කෝ ආයස්මාංගුලිමාලෝ භගවතෝ පටිස්සුත්වා येन सा इति तेनुपसङ्कमि उपसङ्कमित्वा तं इतिं एतद्वोच यतोऽहं भगिनी अर्याय जातिया जातो नाभिजानामि संचिञ्च पानं जीविता वोरोपेता तेन सञ्चेन सन्थिते होतु सन्थि गम्भस्सति अथ खो सोत्थि इत्थिया अहोसि सोत्थि गम्भस्स अथ खो आयस्माङ्गुलिमालो एको उपकण्ठो अप मन्तो आतापि पहितन्तो विहरन्तो न चिरस्सेवयस्सन्थाय कुलपुन्ता सम्मदेव अगारस्मानगार्यं पम्बजन्ति तदनुत्तरं ब्रह्मचर्यपर्योऽसानन्दिठेव धम्मे स्वयं अभिज्ञा सञ्चिकत्वा उपसम्पज्ज विहासि खीना जातिवुषितं ब्रह्मचर्यं कथं करणीयम् नापरं इत्थत्तायाति अभ्यन्यासि अन्यतरो च खोपनायस्मा अङ्गुलिमालो अर्हतं अहोसि अथ खो आयस्मा अङ्गुलिमालो पुम्बन् समयं निवासित्वा पत्तचीवरं आदाय सावत्थिं पिण्डाय पाविसि तेन खोपनसमयेन अन्येनपि लड्डुखित्तो आयस्मतो अङ्गुलिमालस्य काये निपतति अन्येनपि दण्डोखितो आयस्मतो अङ्गुलिमालस्य काये निपतति अन्येनपि सङ्खराखिता आयस्मतो अङ्गुलिमालस्य काये निपतति अथ खो आयस्मा अङ्गुलिमालो भिन्नेन शीसेन लोहितेन गलन्तेन भिन्नेन पतन्तेन विफालिताय सङ्घाटिया येन भगवा तेनुपसङ्कमि अद्दसाखो भगवायस्मन्तं अङ्गुलिमालं दूरतो आगच्छन्तं दिस्वान आयस्मन्तं अङ्गुलिमालं एतदोच अधिवासे हि त्वं ब्राह्मण अधिवासे हि त्वं ब्राह्मण यस्य खो त्वं कम्मस्य विपाकेन बहूनि वस्सानि बहूनि वस्स शतानि बहूनि वस्स सहस्रानि निरये पच्चयासि तस्स त्वं ब्राह्मण कम्मस्य विपाकं දිත්තේව ධම්මේ පටිසංවේදේසීති. අතකෝආයස්මංගොලිමාලෝ රහෝගතෝ පටිසල්ලීනෝ විමුත්ති සුඛ පටිසංවේදී. තායං වේලායං ඉමං උදානං උදානේසි යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. සොයිමං ලෝකං පභාසේති අභාමුත්තෝචන්දිමා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති. සොයිමං ලෝකං පභාසේති අභාමුත්තෝචන්දිමා. යෝ අවේදහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධසාසනේ සොයිමං ලෝකං පභාසේති අභාමුත්තෝචන්දිමා. දිසාහි මේ ධම්ම කතං සුනන්තු දිසාහි මේ යුංජන්තු බුද්ධ ශාසනී. දිසාහි මේ තේ මනුජේ භජන්තු යේ ධම්ම මේවාද පයන්ති සන්තු. දිසායි මේ කන්ති වාදානං අවිරෝධප් පසන්සිනං සුනන්තු ධම්මං කාලේන තංච අනු විධීයන්තු. නහි ජාතු සෝ මමං හිංසේ අඤ්ඤං වා පන කංචනං. පප්පොය පරමං සම්තිං රක්ඛේය තසථාවරේ. උදකං හිනයන්ති නිත්තිකා උසුකාරා නමයන්ති තේජනං. දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා. දණ්ඩේනේකේ දමයන්ති අංකුසේහි කසාහිච අදණ්ඩේන අසත්තේන අහං දන්තෝ මිතාදින. අහිංසකෝති මේ නාමං හිංසකස්ස පුරේ සතෝ. අජ්ජාහං සච්ච නාමෝම්හි නනං හිංසාමි කංචනං. චෝරහං පුරේ ආසිං අංගුලිමාලෝති විස්සුතෝ. උයමානෝ මහෝඝේන බුද්ධං සරණ මාගමං. ලෝහිත පානි පුරේ ආසිං අංගුලිමාලෝති විස්සුතෝ. සරණාගමනං පස්ස භවනිත්ති සමූහතා තාදිසං කම්මං කත්වාන බහුන් දුක්ගති ගාමිනං පුට්ඨකම්ම විපාකේන අනනෝ භුංජාමි භෝජනං පමාද මනු යුංජන්ති බාලා දුම්මේ ධිනෝ ජනා අප්පමාදංච මේධාවී ධනං සෙට්ඨං රක්ඛති මා පමාද මනු යුංජේත මා කාම රති සන්තවං අප්පමත්තෝ ජායන්තෝ පපති විපුලං සුඛං සාගතං නාපගතං නයිදං දුම්මන්ති තං මම සංවිභත්තේසු ධම්මේසු යං සෙට්ඨං තදුපාගමං සාගතං නාපගතං නයිදං දුම්මන්ති තං මම තිස්සවිඤ්ඤා අනුපත්තා කතං බුද්ධස්ස සාසනන්ති අංගුලිමාල සුත්තං චට්ඨං